අපි දන්නවා අද ජාත්‍යන්තරව මේ රටේ අපි අපි යන කොටාගෙන අපි අපි ඒ කරගන්න කියාගන්න දේවල් වලින් අපිට හින ඇහෙන විශාල පිරිසක් මේ අරදිය වලල්ලෙන් පිට ඉන්නෝ. ඒ අය අද අපි අපිට කරපු දෙයට, ඒ කියන්නේ ප්‍රභාකරන් මරපු දෙයට තොපි තොපිම යන කොටාගෙන විනාශ වෙලා යන එක තමයි අපේ සතුට කියලා දකින මිනිස්සු පිරිසක් ඉන්නෝ. අපි කරන හැම දෙයින්ම සතුට වෙනවා LTT ඩයස්පොරාව. අපි කරන හැම දෙයින්ම සතුට වෙනවා ජිනීවා ඇතුළු මේ මානව අයිතිවාසිකම් අඩකලයි කියලා චෝදනා නගන උදවිය. අපිම හිරේ දා ගන්නවා, අපිම දනුවන් දී ගන්නවා, අපිම අපිටම අපේ අභිමානේ අපිම කෙලස ගන්න එක ගැන සතුටු වීම මේ යුගයේ ඊළම් වාදේ බෙදුම් වාදේ ජයග්‍රහණය.